ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සානක මහත්මා සාමීන් වහන්සේ මේ දරුවන් ඥාතීන් කවුරුත් එක රැසි වෙලා ඊටම වටිනා ලස්සන පින්කම සිදු කරලා නිවන්පත් දෙච්ච අවස්ථාව. ඉතින් මේ පින්තුන් බොහෝ දෙනෙක් බොහෝ දුර බැහැර ඉඳලා දාන උපකරණ ආදී සකස් කරගෙන ඊමාන් ශ්‍රද්ධාවෙන් මේ ස්ථානෙට පැමිණිලා මේ පින්කමට සක්‍රීයව සම්බන්ධ වුණා. ඉතින් පින්කමක් කරනකොට තියෙන ප්‍රධානතම දේ තමයි අපි එකනේ දෙන්නේ පින්කමක් කළත් අපේ යහළු මිත්‍රාදීන් බොහෝ දෙනෙකුට ඒ පින්කමට එන්නට අපි ආරාධනා කරනවා. ඒකට හේතුව තමයි ඒ බොහෝ දෙනාට ඒ පින්කම දැකලා සතුටු වෙලා පින් අනුමෝදන් වෙන්නට අපි අවස්ථාව ලබා දෙනවා. ඒක ඊටාම වැදගත් දෙයක්. ඒක බුදු දහමේ ඊටාම අගය කොට සලකන දෙයක්. පින්කම් කරනකොට අනිත් අය සහභාගී කරගෙන පින්කම් කරන්න කියලා. ඒකේ විශේෂ ආනිසංසයක් සසරින් අපට ලැබෙනවා. ඒ තමයි පරිවාර සම්පත්තිය ලැබෙනවා. අපි යමක් කරනකොට අපිට බොහෝ දෙනෙක් එකට ඉඳලා උදව්පකාර කරන පිරිසක් සසරින් අපට සකස් වෙනවා. අන්න ඒම තමයි ඇතැම් විට අපි කවදා හරි නිවන් දකින්න දවසට අපිත් එක්ක එකටම නිවන් දකින්න අය බවටපත් වෙන්නේ. ඒ තත්ත්වයේ ශක්තිමත් වෙලා. ඇතැම් විට බෝසත්වරයන් වහන්සේලා මේ පින්කම් කරනකොට තවත් බොහෝ පිරිසක් සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධ වෙන බොහෝ දෙනා ඇතැම්ද සසරේදී ඒ බෝසත්යන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත් වෙනවා. ඒක දීර්ඝ කාලයක් එවැනි කුසල දහම් සිද්ධ කිරීමේ ආනිසංසයක්. ඒ නිසා සහභාගී වෙච්ච ඔබ හැම දෙනෙක්ම මේ වගේ පින්කම් වලදී ඒ පින්කම් දැකලා සතුට වෙන්නට ඕන. අපි හැම දෙනාගේම ගෙවල්වල නිතර අපිට මේ වෙන පින්කම් කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ යහළු මිත්‍රාදීන්ගේ පින්කම් කරනකොට ඒ පින්කම් දවස් දැනගෙන අපේ සදහවත් වෙනතුන් ඒ පින්කමට සහභාගී වෙනවා. ඒක ඉතාම වටිනා දෙයක් වෙනතුනි. ඒක තමන්ගෙන්ට ඒ ගැන හිතනකොට ලොකෝ සතුටක් ඇති වෙනවා. විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් පින්කම් කිරීම අතිශයින් වැදගත් වෙනවා. දැන් බලන්න අවුරුදු 40කට කලින් ගත්තොත් මේ අවුරුදු 40කට කලින් ගත්තොත් ඒ ඔබේ මියගේ දෙමව්පියන් ඔබ වගේම ඔබේ වයසේ මේ වගේම දරුවන් හැදෙමින් ඉන්නට ඇති. අවුරුදු 40කට පස්සේ ඒ අය මිය ගිහිල්ලා ඒගේ වයසට අපිපත් වෙලා එදා අපි හිටිය මට්ටමට අපේ දරුවන් අදපත් වෙනවා. ඉතින් මෙන්න මේ ගමනේදී අපට විශේෂයෙන්ම අපේ ජීවිත සඵල කරගන්නට අපට බෙහෙවින්ම උපකාර කරපු දෙන්නේ තමයි අපේ අමතාත දෙන්න කියලා කියන්නේ. අන්නේ අමතාත දෙන්නට මැනවින් පිළිපැද්ද පමණටයි අපේ ජීවිතයේ සාර්ථකත්වය රඳා පවතින්නේ. කොඩා කාලෙකටම අමතාත දෙන්නට සතුට වෙන විදියට අපි ජීවත් වෙන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතේ ලොකු ආශිර්වාදයක් වෙනවා. බුදුදහමේ සඳහන් වෙනවා සුඛා මධ්‍යයතා ලෝකේ අතෝ පෙත්‍යයතා සුඛ කියලා. යම්කිසි කෙනෙක් අම්මට තාත්තට මැනවින් පිළිපදිනවා නම් ඒ කෙනාට යහපතක් සැපතක් සැනසීමක් ලැබෙනවා කියලා. ඇයි හේතුව අපිට මේ ජීවිතේ ලැබුණේ අපේ අමතාත නිසා. අපේ අම්මගේ කුසිය අපි මාස 8ක් 9ක් වාසය කරලා මෙලොවට බිහි වුණා. අපේ අමතාත දෙනතු මැනවින් දැක බලගත්තා. ඒ නිසා තමයි අද මෙහෙම සමාජ ජීවත් වෙන්නේ. එයා තමයි අපිට මුලින්ම හම්බෙච්ච ගුරුවරු. එයා තමයි අපිට මුලින්ම හම්බෙච්ච මිතුරන්. එයා තමයි අපිට මුලින් හම්බෙච්ච කල්යාණ මිත්‍රයන්. අන්‍යයන්ගේ ආදරය, සෙනෙහස, කරුණාව නිසා තමයි අද අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ. අන්‍ය දෙමව්පියන් ජීවත් වෙලින කාලෙහි එයට සතුට ලැබෙන විදියට ජීවත් වෙන විතරක් නෙවෙයි. එයා මිය ගියාට පස්සේ කලින් කලට එයාට පින්කම් කළ පින් අනුමෝදන් කරන්නට ඕන. විශේෂයෙන්ම පින්තුනි අපට අපේ ජීවිත කාලයෙන් භාගයක් විතර තමයි අපි අමතකත් එක්ක ඉන්නේ. හැබැයි අමතකත් මිය ගියාට පස්සේ තවත් අපේ ජීවිත කාලයෙන් භාගයකට අසන කාලය ජීවත් වෙනවා. මේ අතර කාල පරාසය ගත්තොත් අමතකත් ජීවත් වෙන කාලයත් අමතකයෙන් මිය ගියාට පස්සේ අපි ජීවත් වෙන කාලයක් දැස්ස සස්නලා බලන විට අපිට වැඩිපුර අමතක මතක් වෙන්නේ ජීවත් වෙන කාලෙද මිය ගියාට පස්සේද? මිය ගියාට පස්සේ වෙනතුනි. නැගී තමදලක් කාරණේ. විශේෂයෙන් අපේ දරුවන් ලොකු වෙන්න අපේ බියපත් වෙන්න වෙන්න අපේ අමතක අපට හුවාසීපත් වෙනවා. අපි ලෙඩක් වෙච්ච වෙලාවෙදිත් බලන්න අමාරුවක් ඇවිලාදී අම්මේ කියලා කියන්නේ අපිට. ඉතින් අපේ ජීවිත කාලේ බොහෝ කාලයක් අපේ අමතක මතක් වෙනවා. ඒ මතක් වෙන කාලේදී අපිට සිහි වෙනවා අම්මා තාත්තා දෙන්න තමන් කොහොමද සැලකුවේ කියලා. ඒ විතරක් නෙවෙයි අපිට හිතෙනවා ඒ කාලේ සැලකුවට වඩා මට සැලකන්න තිබුණද? මගේ අතින් අතවස් වුණාද කියලා ඇදැමිට හිතන අවස්ථා තියෙනවා. අන්න එහෙම නොවනට පිළිතුනේ ජීවිතේ ඉන්න කාලේදී අපි උපරිම ලෙස අම්මට තාත්තට සැලකන්නට ඕන. තමන් ඇදැමිට අනිත් සහෝදර සහෝදරයන් හිටියා අපේ පැත්තෙන් වෙන යුතුකම් අපි උපරිම ලෙස ඉෂ්ට කරන්නට ඕන. එම අඩුවක් වුණත් අපි කලකිරෙන අවශ්‍ය නැහැ. අපි ඒ අය මිය ගියාට පස්සේ හැකි තාක් එයට පින් කළ පින් අනුමෝදන් කරන්නට ඕන. අනිත් අතින් ඒ අය කොහේ ඉඳලා බලාගෙන හිටියත් අපි ගැන හිතලා සතුට වෙන පුළුවන් විදියට අපි ආධ්‍යාත්මික ජීවිතයට යොමු වෙන්නට ඕන. මේක තමයි වැදගත් කාරණේ. ඇතැම්මිට අපේ මේ ආත්මභාවය අම තාත්තා විතරක් නෙවෙයි. සසර බොහෝ ආත්මභාවවල අපේ අම්මලා තාත්තලා අපි හඹලාගෙන ඉන්නවා. අපි සෙල්වන්ත ජීවිත ගත කරනකොට අපි වන භාවනාදිය කරනකොට අපේ ජීවිත ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙනකොට ඇතැමිට මේ ආත්මභාවය අමඩ තාත්තරත් වඩා මීට කලින් ආත්මභාව ලමන තාත්තලා සතුට වෙන ආකාරයේ ධර්මය තුළ ඉතාම මැනවින් පැහැදිලි කළ දීලා තියෙනවා. ආත්මිකයි මැනි සූත්‍රවලදී මේ කාරණය සඳහන් වෙනවා. එනිසා පින්නතුනේ සත්පුරුෂ ජීවිතයක මූලික පදනම තමයි අම තාත්ත දෙන්නට සලකන ආකාරය සහ ඒ අයට සතුට වෙන පුළුවන් විදියට කාලය ගත කිරීම. ඒ අතරත් විශේෂයෙන් සැදැහැවත් දෙමෝපියන්ගේ දරුවන් විදියට අපට අපේ අම තාත්ත දෙන ගැන ලොකු වගකීමක් තියෙනවා. මොකක්ද මේ වගකීම? ඉන්න කාලේ අම තාත්ත රැකවලා ගන්න විතරක් නෙවෙයි, එයන් සතුට වෙන විදියට අධ්‍යාපනයෙන් ඉහළට යන විතරක් නෙවෙයි, ඊටත් වඩා දෙයක් සැදැහැති අම තාත්තලා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ මොකද කාරණේ? ඒ තමයි අතිජාතං අනුජාතං පුත්ත මිච්ඡන්ති පඬිතා. අම්මල තාත්තල බලාපොරොත්තු වෙනවා ඒ අම්මට තාත්තට තිබ්බට වඩා ගුණධම් වලින් දරුවන් ඉදිරියට යනව දකින්නට කැමති. අම්මට තාත්ත තුළ තිබුණු පරිත්‍යාග සීලීත්වය, සිල්වන්ත භාවය, ධර්මඥානය, ආධ්‍යාත්මික ජීවිතය මෙන්න මේ කරුණු වලින් ඒ අත්තට වඩා ඉහළට යයි කියලා අම්ම තාත දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි අතිජාත දරුවන් බලාපොරොත්තු වෙනවා. ඇතැමිට අම්මට තාත්තට වඩා ඉහළට යන්න බැරි නම් අහම වශයෙන් අනුජාත අම්මල තාත්තලගේ ගුණධම් මට්ටමට හරේ දරුවෝ ඉදේ කියලා අම්ම තාත දෙන්න අතුල ලොකු බලාපොරොත්තුවක් ආධ්‍යාත්මික ප්‍රාර්ථනාවක් තියෙනවා වෙනතුනි. මෙන්න මේ බලාපොරොත්තුවෙන් අපට නිදහස් වෙන එක ලේසි නෑ. විශේෂයෙන්ම බෞද්ධ දරුවන්ට මේ වගකීම තියෙනවා. අම්මට තාත්තට වඩා ඉහළ ගුණධම් අපි ළඟ තියෙනට ඕන. අම්ම තාත්ත ඔබ දන්නවා ඒ ඇකිමිට පරිත්‍යාග සීලත්වය, සිල්වන්ත භාවය, මානව දයාව මේ වගේ කාරණා ඔබ හොඳින් දන්නවා. අන්න ඒ ගුණාංග නිතර නිතර කල්පනා කරන්න. තමන්ගේ ළඟ ඒ ගුණධම් තියෙද කියලා අපි නිතර නිතර විමසලා බලන්න ඕන. ඒකේ තමයි දෙයක් කාරණයක්. ඒ වගේම පින්නතුනේ මේ වගේ පින්කම් අපි කරන්නේ කම්පල අදහගෙන ආගමන දිට්ටිකෝ කියලා මේක ධර්මයෙන් සඳහන් වෙනවා. විශේෂයෙන් වේලාම් සූත්‍රයේ දැක් වෙනවා දානාදී පින්දාම් කරනකොට ඒ පින්කම් තුළින් Tamanට කුසලයක් වෙනක් ලැබෙනවා කියන විශ්වාසයෙන් ඒක කරන්න ඕන. ඒක තමයි පින්කමේ ආනිසංසය වැඩි වෙන හේතු වන ප්‍රධානතම කාරණය. ඔබ මේ දානේ පූජා කරන්නේ මේ ස්වාමීන් වහන්සේලාට. මෙතන ස්වාමීන් වහන්සේලා 6 නමක් 7 නමක් වැඩ සිටියත් ඔබේ මේ දානීය පූජා කලේ ඒ දාන සැරියොත් මොගලන් ආදී ඒ ස්වාමීන් වහන්සේලාගේ ඒ සංඝ පරපුර වෙනුවෙන් කියන හැඟීම ඇති කර ගන්නට. මේ සංඝ රත්නය කියලා කියන්නේ පිනොතනි ඔබට පේන මේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේ කෙනෙක් දානයක් දෙන අමුදස් විතරයි ඔබට ඇතැමිට මතක් වෙන්නේ. නමුත් මේ හැම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේම ජීවිතවල පිටුපස්සේ අවුරුදු 25ක 30ක ලොකු කතාවක් තියෙනවා. උන්වහන්සේලා පැවිදි වෙලා මේ ශාස්ත්‍රීය සුර ශික්ෂණය ඇති කරගෙන අධ්‍යාපනය ලබලා අඛණ්ඩව මේ ධම්ම තුලදී මේ ප්‍රතිපල ලෙසයි ඔබට දානයක් බෙදලා පිනක් සිදු කරගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබ ධර්මයේ නමින් යම්කා කාරණයක් ජීවිතය අසහා දැනගන්නවද? දන් දෙන එක හොඳයි, පරලෝ ජීවිතයක් තියෙනවා, අමර තාන්තර පින් අනුමෝදන් කරන්නට ඕන, පංචශීලය රකින්නට ඕන. මේ මොනවා හරි ධර්ම කාරණයක් ඔබ අහනවා නම් ඔබ කාගෙන්ද ඒක අසහ දැනගත්තේ? ඒ අසහ දැනගත්තේ ස්වාමීන් වහන්සේ වෙතින්. බලන්න පිරිතුරු ජීවිත කාලෙම අපට කිසිදාක ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ නොගැසුණා නම් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ බණපදයක් අපේ ජීවිත කාලෙම අසල නැත්නම් අපේ ජීවිත කොයි මට්ටමකට පත් වෙන තිබුණද හිතනවා බැරි අපේ ජීවිතයයි අර සතුන්ගේ ජීවිත අතර වෙන වෙනසක් නැහැ. ආහාර නිද්‍රා භයමයි තුනංච සාමාන්‍ය මේකත් පසුබිර නරණං කියලා හින්දු සාහිත්‍ය සඳහන් වෙනවා. ආහාර නිදාගෙන බියවීම ඒ වගේම ලිංගික ජීවිතයක් ගත කිරීම මෙන්න මේ කරුණු සතුන් තුලක් තියෙනවා මිනිසයෙකු තුලක් තියෙනවා. ආහාර ගැනීම නිදා ගැනීම බියවීම ආදී මේ කරුණු අතරින් අතර ඒව සත්‍යයක් තියෙනවා මිනිසයෙකුට තියෙනවා. එතකොට අපි කරන්නේ ඒ ටික විතරම නම් එහෙනම් අපේ සතුනුයි ඒ දෙකේ වෙනසක් නැහැ එහෙනම්. ධර්මමයි තේ සමාධිකෝ විශේෂෝ. ධර්මයේ තමයි වෙනසකට තියෙන්නේ. ධර්මෝ හේන පසුබිග් සමාන. යම් කිසි කෙනෙක් මෙන්න මේ ගුණධම් ධර්මයෙන් හේනනම් යාතුල ධර්මේ නැත්නම් ඒ කියන්නේ ඇතමෙට නවින තාක්ෂණයේහි බොහොම මේ නවීන පන්නේ උපකරණ වාහන වාචිකර වෙන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් අඳින වෙන්න පුළුවන්. නමුත් ඒ අපේ අර සතුන අතර වෙනසක් නැහැ කියලා කියන්නේ. අන්නේ වෙනස තමයි ධර්මයේ කියලා කියන්නේ. අන්නේ ධර්මයේ තමයි අපි ඔය ඉහළම තැනකට ඔසවා තබන්නේ. ඉතින් අන්නේ එතෙන්දී විශේෂයෙන් මේ පුණ්‍යානුමෝදනා කියන කාරණේම අතිශය වැදගත් වෙනවා. දැන් පින්කමෝදන් කිරීම කියලා කිව්ව ගමන් අපිට හිතෙන්නේ මොකද්ද? අපි පින්කමක් කරලා පින්අනුමෝදන් කරෝදින් අර එක්තරා අසභාවික පිළිසක් ඉන එතන ඉන්න අය විතරයි පින්අනුමෝදන් වෙන්නේ කියලා නේද? අපිට බොහෝට හිතෙන්නේ එහෙමයි. නමුත් මෙතන මේක ඊට වඩා බොහොම පුළුල් දෙයක් මේ අනුමෝදනා කියන එක. මේ අනුමෝදනා කියන එකට බොහෝට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ ට්‍රාන්ස්ෆර් කියලා. නමුත් මෙතන මේක එනවනේ රිජොයිස් කියන එක. ඒ දෙස බලන සතුටු වෙන කියන කාරණේ ඉංග්‍රීසි වලින් කියනවා රිජොයිස් කියලා කියනවා. එතකොට මේ අනුමෝදනා කියන එක පින්නතුනි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මේකට හොඳින් තේරුම් ගන්න ඕන කාරණේ. අනුමෝදනා කියන කාරණේ තේරුම සතුටු වීම කියන එක. යම් කිසි දෙයක් කරලා ඒ දෙයින් සතුටටපත් වීම. එතකොට පිනක් කරලා ඒ පින අනුව සතුටු වීම තමයි අනුමෝදනා කියලා කියන්නේ. එතකොට අන්නේ අනුමෝදන් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ඒ පින් කම දැකලා සතුටු වෙලා ඒ මොහොතේම ආත්මභාවය වෙනස් කරගෙන ඉහළ තලයකට යනවා. ඒකට තමයි පරදත්ත උපජීවී කියලා කියන්නේ. නමුත් එයයි පමණක් නෙවෙයි පින්කමෙන් සතුටු වෙන්නේ. දැන් බලන්න පින්කමට සහභාගීත්වව ශ්‍රද්ධාවෙන් මේකට සහභාගී වෙනවා. ඔබත් මේ ගැන හිතලා සතුටු වෙනවා. ඔබට මේක ගැන සංසල ලැබෙනවා. ඒතර ඔබට අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ වගේම අපි දෙවියන්ටත් පින් අනුමෝදන් කරනවා නේ. දෙවියන් සතුටු වෙනවා නේ. වෙනස්පත් වෙනුත් මේ පින්කම දැක්ක සතුටු වෙන්න පුළුවන්. එතකොට අනිත් පැයක තියෙන වෙනස තමයි එයයි මේ පින්කමෙන් පින් අනුමෝදන් වෙච්ච මොහොතේ මේගේ ජීවිතවල ලොකු පරිවර්තනයක් වෙන්නේ නැහැ. අන්න ඒකයි වෙනස කරන්නේ. ඒ අය පස්සේ කාලින් හරි මේ වෙන දැකලා සතුට වෙන පුළුවන්. මේ වෙනින් එයාගේ ජීවිතයට ලොකු ආධ්‍යාත්මික ශක්තියක් එක්තු වෙන පුළුවන්. ඒ නිසා මේ අනුමෝදනා කියන එක පිනතනේ ඕනම තැනක පින්කමක් කරනකොට අපටත් ඒක මනසින් ඊට සම්බන්ධ වෙලා ඒ ගැන හිතලා සතුටටපත් වෙන පුළුවන්. ඇතැම් විට ඒ පින්කමට උදව් කරපු වේදන් කරපු කාලයේ සමය කැප කරපු කෙනාට වඩා ඒ පින්කම් දැස බලලා නුවණින් ශ්‍රද්ධාවෙන් ඒකට කෙනෙක් මානසිකව සම්බන්ධ වෙනවා නම් එයාට දැන් මිතර මූලික දායකත්වයේ දරපු කෙනාටත් වඩා සතුටක් ඉඳින්න පුළුවන්. අනිසංසයක් ලබා ගන්න පුළුවන්. එනිසා එවැනි කතා බෞද්ධ සාහිත්‍ය තුළ නොයෙක් අවස්ථා සඳහන් වෙනවා. අනුමෝදනා කියන කාරණේ තේරුම තමයි පිළිතුරේ සතුට වීම කියන එක. අපි ජීවිතේ හැම දෙයක්ම කරන්නේ සතුට බලාපොරොත්තු වෙන්නේ. අන්නේ සතුට ලබන ක්‍රමය තමයි බුදුදහමේ දේශනා කළ තියෙන්නේ. අපේ ජීවිතයේ සාර්ථකත්වය කියන්නේ අපි කොච්චර සතුටෙන් ඉනවද කියන කාරණය මත. අන්නේ සතුට කියන එක තීරණය වන්නේ කොයිතරම් දුරට අපේ හිත කෙලෙසුන්ගේ නිදහස් කරගත්තද, සිත පිරිසුදු කරගත්තාද කියන කාරණය. අන්නේ දෙදේ පිළිතුරු මේ තීකාගේ තම වැදගත් වෙනවා. When we listen to Buddha's message, it is very clear that the foundation of all Buddhist doctrines is that how we gain real happiness. Happiness is the main purpose of everyone who was born in this world. We do these activities for our inner peace, happiness. You are doing this special meritorious act, offering dana to the Mahasangha, remembering your departed relatives, especially to our parents. When we share this merit with our departed relatives, we are so happy that we are doing our duty. That is one of the ways that we can develop our inner peace. And also, practicing generosity. This is also one of the ways that we develop our inner peace. He who practices generosity gains a lot of happiness. That is why the Blessed One says, Piti mudaram vindati dana. He who gives dana, or he who practices generosity, gains a lot of happiness. When we offer something to someone, our mind is so pure and calm. This is one of the ways that we can gain our inner peace, happiness. And also when we go forward, we practice five precepts. Or five seals. Abstaining from taking life, abstaining from stealing, abstaining from sexual misconduct, abstaining from false speech, abstaining from intoxicating drinks and drugs, causing heedlessness. These are the five precepts. This is the foundation of our spiritual life. If we can practice this virtue or sila, actually we can be happy. We are proud of our life since we have no mistakes, we have no regrets if we can practice these five precepts in our day-to-day life. That is very important. Practicing five precepts, sila, or discipline in our speech and behavior. The Buddha says, when we do something, when we speak something, we should think again and again whether it is correct. That is very important. If we have this discipline, we have no regrets in our life. We always do good activities. If we have mistakes, we immediately correct them and we come to our virtuous life. That is very important. In our spiritual life, the highest qualities that we can practice is that practicing samatha and vipassana, or practicing loving kindness meditation and practicing mindfulness. He who wishes to attain the peace of mind should practice loving kindness meditation. The reason is that we mostly suffer because of anger. Anger is one of the main reasons that disturb our peace of mind. If you can practice loving kindness meditation, contemplating on dasam, may all beings be well, happy and peaceful, we can develop our inner peace since we can overcome anger. Anger is one of the enemies that disturb our peace of mind. And also, finally, the highest quality that we can practice for our inner peace is that practicing mindfulness, awareness, being aware of our body and mind, living wisely. The Buddha says very clearly, suffering comes to the person who is unwise. Suffering never comes to the person who is wise and mindful. That is why always, the Supreme Buddha explains the way how we develop our wisdom or mindfulness. How do we develop our wisdom? The opposite of wisdom is that ignorance or delusion. What is the ignorance? What is the delusion? Delusion means when we see something, when we hear something, when we smell something, when we taste something, if we think there is some material thing in outside world, that is the nature of delusion or ignorance. That is very important message. We can contact something through our senses at the present moment, but we can't understand something in the present moment. We always understand something after the first experience has ceased. We can contain something at the present moment. Buddhism doesn't reject the material world. There is a material world. We can contain something as form, sound, smell, taste, so on. But when we recognize it, we always recognize it through our mind consciousness, not through our eye consciousness or ear consciousness. It is like, there is a very good example, that when we eat something, we always look at the plate. When we taste something which is in our mouth, we always look at the plate. When we taste something, having some food in our mouth, we always look at the plate. When you taste something, you always think that if I taste something at the moment, that is in the plate. Is it true? When you taste something at the moment, the food is in your mouth. But always we look at in the plate. This is the nature of ignorance. Our whole experiences are also like that. When you look at something, when you hear something, the form, sounds and other things are like the food which is in the plate. The experience that you understand at the moment is like the food which is in the mouth. When you understand something through your eye consciousness, the very first experience has already ceased immediately at the moment. When we recognize something, we understand everything through our mind consciousness. That is why the Blessed One says, Sabbe dhamma mano vijnana dhatya vijnaya. We understand everything through our mind consciousness, and also when we understand something through our mind consciousness, the very first experience, especially the material world, has already ceased. This is the reality of our life, whether we like or not, whether we believe or not, whether we know or not. We always should understand whether I am living with ignorance or delusion. If your mind is fixed in the outside world, it means you are controlled by the outside world. It means you are ignorant. If you understand this reality at the moment, reflecting on impermanence, practicing mindfulness at the present moment, as soon as we see something, we hear something, we smell something, we look at inside. That is inside meditation, vipassana bhavana. At that moment, nobody or nothing can disturb your peace of mind. Nobody can control you, since you are living, reflecting on impermanence at the moment. This is the way how we live happily. This is the way how we live wisely and mindfully. All Buddhist doctrines focus on this reality. That is why the Supreme Buddha says, ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සක්ඛානා විසුද්ධියා සෝ පරිද්දවන සමතික්කමාය යදි දන්සතරෝ සතිපට්ඨාන ප්‍රැක්ටිසින් මයින්ඩ්ෆුල්නස් ඉස් ද ඔන්ලි වේ ෆෝ ද ගෙටින් රීඩ් ඔෆ් සෆරින් ප්‍රැක්ටිසින් මයින්ඩ්ෆුල්නස් ඉස් ද ඔන්ලි වේ ෆෝ ද ගෙටින් රීඩ් ඔෆ් සෝරෝ ඇන්ඩ් ලිමිටේෂන් ඉෆ් යූ වොන්ට් ටු ඕවර්කම් සෆරින් සෝරෝ ඇන්ඩ් ලිමිටේෂන් We have to come to this message. Even though we have a lot of friends, relatives, and things in our world, they can't help us to overcome suffering. This understanding directly helps us to overcome suffering. This is the way how we live happily and wisely. We should always practice mindfulness. Mindfulness is the best friend. Whenever you are mindful, you always look at inside. As soon soon as you experience something through your senses, your mind is not fixed in the outside material world. If your mind is fixed in the outside material world, you are controlled by outside world. You have no freedom, no liberation, no emancipation at the moment. Whenever you are mindful at the present moment, reflecting on impermanence, this is the way how we make a refuge, liberation, emancipation in our life. This is the highest quality that the Blessed One explained us for our inner peace. For that, we have to dedicate our life. We do everything in the name of happiness. If you are not happy, everything that we earn is useless. Therefore, listening to Dhamma, practicing Dhamma, we should train our mind to do in the present moment by practicing mindfulness and wisdom. For that, I wish you all the best. By the power of this spiritual energy, may your departed relatives also rejoice with this merit, and finally, may they attain the final bliss of liberation. Sadhavat Pinatuni, Sharaka Mahatma, Visheshe Mephrika Ashidakale, Mita Vasarakatakali Miyagiye, Ayurin Senaratna Mahatavata, සිය මෞතුමීට පුණ්‍ය ආනුමෝදනා පිණිස තින්නේ පින්කමයි තමලස්සන්ට මේ සිද්ධ කළේ. ඊට කලින් මියගිය විල්බට් සේනාරත්න පියතුමා, ඒ වගේම ශාමිනී සේනාරත්න මහත්මියගේ දෑවර දෙමව්පියන්, කමලා මුදලිගේ මාතාව, ජනදාස මුදලිගේ ඒ පියතුමා ඇතුළු, ඒ වගේම ශානක මහත්මාගේ දෑවර ඥාති සහෝදරයෙක් වන ඒ නාලක පෙරේරා මහත්මයා ඇතුළු, ඒ වගේම ඔබත් කල්පනා කරන්න ඔබ නමින් යම් තාක් ඥාති මිත්‍රාදීන් මිය ගිහිල්ලා නැත්නම් ඒ හැමදෙනාම හොඳට මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඔබේ නමෙන් ආචිල සියල මිය ගිහිල්ලා ඇති, අමල තාත්තල මෙන් වෙලා ඇති, ඔබත් එක එකට ඉගෙන ගත්ත යාළුවෝ සහෝදර සහෝදරියන් කිසියම් කෙනෙක් ජීවිතයෙන් සමුගෙන ඉන්නවා නම් ඒ හැමදෙනාම මේ වෙලාව හොඳට සිහිපත් කරලා ඒ කෙරිතාම් කරුණා මෛත්‍රී සහගත සිතුවිලි ඇතුව ඒ හැම දෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. ඉතින් ශානක මහත්මයා විශේෂයෙන් තමගේ මෑණියන් අයිරි සේනරත් මහතාව ඇතුළු ඒ ඥාතීන් සිහිපත් කරගනිමු. ඒ හැම දෙනාටම මේ දින සසර ජීවිතයේ සුවපත් භාවය සඳහාත්, සසර දුක නිදහස් වීම සඳහාත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් පෑම් වාදින අරගෙන පෑම් වඩමින් අපි ඒ පුණ්‍ය ආනුමෝදනා කරමු. පින්තුන් ගාථාව කියලා ඊට සහභාගී වෙන්න සම්බන්ධ වෙයි. ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, යථා වාරි වහා කෝරා පරිපෝරෙන් ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති, ඔන්න මේ උදකං වට්ටං යතානින්නම් පත්තති. ඒවමේවයිතෝ දින්නම් පේතානං උපකප්පති. හොඳයි, රැස්කරගත් මේ සියලු පින් අපි දෙවියන්ට සම්මෝදන් කරමු. සමදෘෂ්ටික පින්කම දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අපේ හැමදෙනාම සම්බුද්ධ ශාසනයත් ලෝකයක් බොහෝ කලක් නැගදෙත්වා. දෙවියනටත් මේ පින දෙවිසුර වර්ධනය කරගන්නට නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා කියන ප්‍රතුමෙන් අපි දෙවියනටත් පුණ්‍ය ආනුමෝදනා කරමු. එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා, එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා, එත්තාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්තේ සිද්ධියා. හොඳයි සාන මහත්මා සාමිනෝනා සමිනෝනා මේ දරුවා ඇතුළු ඥාතීන් ඔබ හැම දෙනෙක්ම එක වගේ සතුටටපත් වන්න ඔබ අද දින තමගේ ජීවිතයට ඉතාම වටිනා කුසලයක් සසරගත ජීවිතයට වටිනා මඟ වේදමක් රැස් කරගත්තා කියලා. ඉතින් දොර බැහැර ඉඳලා ඔබේ දෑතින් දානය සෝදානම් කරගෙන ඇවිල්ලා දාන උපකරණ රැසක් සහිතව මේ දානය සම්බුද්ධ පූජා වශයෙන් පූජා කළා. ඒ සරුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලාගේ ගුණ සිහිපත් කරගෙන අටපිරිකර සෙසු පිරිකර සහිත මහා දානයක් ස්වාමීන් වහන්සේලා උදෙසා පූජා කළා පූජා කරනවා. ඉතින් මේ සියලු පින්කම් ආරංචියෙන් ඔබ හැම දිනාටම මෙලොවසින් නිදුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේහි වඩවඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සෝපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේව අතෝ නිබ්බාන සම්පන්ති ඉමිනාතේ.